දකින්නට සිත පෙරුම් පුරනවා කිමද මේ උමතු බව නිතු අතරනෙත් ඔබව සොයනා කිමද මේ සසල සිත අතරමන් සිතුවිලි තුල කිමද මේ සොඳුරු බව නැගෙන හසරැලි මහද උමතුව ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා කිමද මේ උමතු බව නිතු අතරනෙත් ඔබව සොයනා කිමද මේ සසල සිත නුඹ හට මහමෙරක් වන් ජීවිතයට එක්ව බැඳී අප නුදුරින් දුරින් දුර යන්නට ඔබේ තුරුලට ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා කිමද මේ ඔබව සොයනා කිමද මේ සසල සිත ඔබ දකින්නට සිත පෙරුම් පුරනවා කිමද මේ උමතු බව නිතු අතරනෙත් ඔබව සොයනා කිමද මේ සසල සිත